එක දවසක් ක්‍රෑක නොදන්න තාලයකට මහා ගීතයක් වගේ කවියක් ඔහු හඬතලනවා. කපුගේ වචනේ තියෙනවා. කපුගේ මේක මහා කන්දුස් කියාවක් වුණා. කපුගේ පාද මාලයට බැහැලා මේ නීතිඥයන් කරන්නේ මොකක්ද කියලා ටිකක් හොයලා බලුවා. බලපුවාම මේ පද ගුණස්සෙ තියෙනවා ලස්සන වචන ටිකක්. කපුගේ මුගක් කාලවල ගීත පිළිපහදු කරන්නේ හරි දක්ෂයි. මේ නිතර පියාගෙන කියන්නේ ඔහු මේ ගීතය ඉල්ල ගන්නවා. ඉල්ලගෙන මේ නීතිඥයන් එක්කම එකතු වෙලා සර්පිනාවත් අරගෙන උඩ තට්ටුවේ රැ එළි වෙනකන් තනුවක් ගන්නවා. අනේ තනුව දාපු ගීතය තමයි ඔය ඇහුවේ දවසක් පැලැති හේ. මේ කතාව ඔබේ මගේ දිවත්වන බොහෝ පරපුරකගේ කතාවක් වෙන්න පුළුවන්. අපි හැමෝගෙම අක්කුල් සොයාගෙන ගියාම ඈත හද්දා පිටසර ගම්දරවයේ අපේ අක්කුල් තවතිනවා. ඒ අක්කුල් තවතිනකොට කපුගේ අපිට මතක් වෙනවා. සසරත් නොදෙන හසරක් හොයාගෙන ඇවිදගෙන යන සමාජයේ සමහර වෙලාවට අපි අතරමං වෙනවා. අන්නේ අතරමං වූ වෙලාවක සමහර වෙලාවට ඔබ ඉන්න ගයන් යන ගීතේ පොහුණක් නැහැ. I'm